නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන සතර අපායෙන් මිදෙන්නේ කෙසේද, සම්මාදිට්ඨියට පත්වෙන්නේ කෙසේද කියන කාරණාව. මේක ගොඩාක් වැදගත් කාරණාවක්. ගොඩාක් අය තුළ පවතින ලොකු ප්‍රශ්නයකුත් මේ කාරණාව. බුදුහාමුදුරුවෝ කෙරෙහි අපට ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාණන්ගෙන් පැවතගෙන අසෝමා ශ්‍රාවකයෝ පිළිබඳව අපට ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා අපි සතර අපායේ මිදිලාද? අපි සතර අපායට වැටෙන්නේ නැද්ද? ඒ කියන ආර්ය ජාතිය ඉපදිලාද? අපි සෝතාපන්නද? මෙන්න මේ කියන කාරණා අද වර්තමානයේ ගොඩාක් අය තුළ පවතිනවා. ඇයි? ඒකට අදාළ සූත්‍රයකුත් තියෙනවනේ. සංයුත්ත නිකායේ තියෙනවා චක්කු සූත්‍රය කියලා. ඒ සූත්‍රය දේශනා කරන භාග්‍යතුන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් කෙරේ යම්කිසි කෙනෙකුට බොහොම අංශු මාත්‍රයකවත් ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම සතර අපායෙන් මිදෙනවා. මේක බුද්ධ පොරොන්දුවක්. ඒක අපිටත් විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඒ කාලේ එහෙම සිදුවීම් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකවත් වඩන්නේ නැතුව, කිසිම දෙයක් පුරුදු පුහුණු කරන්නේ නැතුව, මේ කියන හාර්ය මාර්ගයේ ගමන් කරන්නේ නැතුව, ශ්‍රද්ධාව කංශු මාත්‍රයකින් තිබිච්ච පළියට කොහොමද සතර පායෙන් නිදහස් වෙන්නේ? එයා කොහොමද ආර්ය ජාතිය කෙනෙක් වෙන්නේ? සුගතිගාමි වෙන්න පුළුවන්ද මේ වගේ තත්ත්වයක? එහෙනම් අද වර්තමානයේ භාග්‍යතුන් වහන්සේ අඳුනාගත්ත බුදුන් සරණ යන සිල් ගන්න කෝටි ගාණක් ඉන්න හැබැයි ඒ සිල් ඇත්තොත් අද ගොඩාක් දොට ප්‍රේත ලෝකවල ඉපදිලා. හතර පොයට සිල් ගත්ත කට්ටිය අපාගාමි වෙලා. සිල් දීපු හාමුදුරුව ප්‍රේත ලෝකෙ ඉපදිලා. ඒ අයට බණ කියපු කමටාන් දීපු දේශකයන් වහන්සේලා පවා හතර අපායේ ඉපදිලා ප්‍රේත ලෝක භූත ලෝකවල ඉපදිලා. එහෙනම් මොකද්ද මේ කියන ශ්‍රද්ධාව? අංශු මාත්‍රයක ශ්‍රද්ධාවක් තිබුණොත් අනිවාර්යයෙන්ම එයා සතර පායෙන් මිදෙනවා නම් උදේ ඉඳලා රෑ වෙනකම් බුදුගුණ කියපු, බෝධි පූජා බුද්ධ පූජා තියපු, හතර පොයට සිල් ගත්ත මේ කට්ටිය තුළ මේ අංශු මාත්‍රයවත් තිබිලා නැද්ද? එහෙනම් මේ තරම් බුදුගුණ සජ්ජායනා කරපු, තුන් සූත්‍රයේ කටපාඩම් කරගෙන උදේ ඉඳලා රෑ වෙනකම් බණහාගෙන ඉඳපු මේ උපාසක පින්වතුන් මේ අපහායට යන්නේ ඇයි? ප්‍රේත ලෝක භූත ලෝකවල ඉපදෙන්නේ ඇයි? තිරිසන් ලෝකවල ඉපදෙන්නේ ඇයි කියන ප්‍රශ්නය දැන් අද වර්තමානයේ තියෙන ලොකම ප්‍රශ්නය. එහෙනම් මේ සෑම දෙයකම තියෙන එකම උත්තරය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ අංශු මාත්‍රයක ඒ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක තාම නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. අපි හිතන ශ්‍රද්ධාව නෙමෙයි. එක සෙම්බුදුවරයෙක් හිටියා, බොහොම ශ්‍රේෂ්ඨයි කියලා දන්නවා. අලුතෙන් ආපු ශිෂ්‍යෙක් හිටියා. ඒ ශිෂ්‍යයා හැමෝටම කියනවා, ඒ සෙන් තථාගතයන් වහන්සේට මන් තරම් ආදරේ කෙනෙක් නැහැ. මන් තරම් බැඳිච්ච කෙනෙක් නැහැ. හැබැයි අනිත් ශ්‍රාවක ඉන්නවා, ඒ ශ්‍රාවකන්ටත් ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ඊයේ පෙරේද ආපු කෙනා මේ සෙන්බුදුරයාට ගොඩාක් ආදරෙයි කියලා කියනවා, ගොඩාක් පෑදිරා කියලා කියනවා, අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවයි කියලා එකක් කියනවා. දැන් මේක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. නමුත් සෙන්බුදුරයාක් සතපාකට එක ගණන් ගන්නෑ. හැම ශ්‍රාවකයාටම එක වාගේ කතා කරනවා, එක වාගේම සලකනවා. හැබැයි අර ගෝලියෝ ටික එකට ඉන්න තැනදී අර ශ්‍රාවකයා කියන ඕගොල්ලන්ටත් වඩා මම බුදුවරයා කරේ අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවයි කියලා. අර කාලයක් තිස්සේ අවුරුදු ගණනාවක් ගුරුවරයාට උපස්ථාන කරගෙන දුකේදී සැපේදී තිඳගෙන සෙන් බුදුවරයා බුදු වෙන්න කලින් ඉඳලා තමන්ගේ මුළු ශක්තියෙන්ද වීරියෙන්ද තමන්ට උපස්ථාන කරගෙන හිටපු හොඳම හිතවත් ගෝල පිරිසකුත් ඉන්නවා. ඒ කට්ටිය ඇවිල්ලා සෙන් බුදුවරයාගෙන් ආනවා, ස්වාමිනි අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවද? ශ්‍රද්ධාව ඇත්තටම එයා තුළ තියෙනවද කියලා පරීක්ෂා කරන්න මීටරයක් තියෙනවද? සෙන් බුදුවරයා කියනවා, එහෙමයි ශ්‍රාවක, එහෙම මීටරයක් තියෙනවා. අද අපි බුදුන් වඳිනකොට ඒ මීටරේ පෙන්නනවයි කියලා කියනවා. දැන් හැමෝම ශ්‍රද්ධාවෙන් ඉන්න මීටරේ අරන් එයිද කියන බලනකොට සෙන්බුදුවර අත් දෙක විසිකර කර එනවා. දැන් ශ්‍රාවකයෝ කම්පාවට වෙලා බලාගෙන ඉන්නවා. අචල ශ්‍රද්ධාව මනින මීටරයක් තියෙනවායි කියලා කිව්වා. මෙච්චර අවුරුදු ගානකට අපේ ශාස්ත්‍ර වංශයේගේ කුටියට අපි ගිහිල්ලා නැහැ. මොනවාරි මේක ප්ලාස්ටික් වලින් යකඩ වලින් මොනවාරි එකක් අදලා ඇති මීටරයකට අමුණලා ඇති කියලා බැලුවා. මොකවත් නැහැ, නිකම්ම නිකන් එනවා. අමතක වෙලාවක්ද දන්නේත් නැහැ. සෙන් බුදුවරයා ඇවිල්ලා අර අලුතෙන් ආපු ශ්‍රාවකයා දිහා බලලා කියනවා, අපට විශේෂ දුම් ටිකක් ගන්න ඕනේ, අත් දෙකට ගිනි අඟුරු ටිකක් අරන් එන්නයි කියලා. එයා කල්පනා කරනවා ගිනි අඟුරු හතින් ගේන්නේ කොහමද? ගිහිල්ලා ඉක්මනට අරගෙන එන්නයි කියලා තරවටු කළාම එයා කුස්සිය ළඟට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරනවා. අතින් කොහමද අරගෙන එන්නේ? ලොකු ප්‍රශ්නයක්. හැබැයි එයාට තේරුන්නේ නැහැ මේ බුදුවරයා කියන්නේ මොකද්ද කියන එක. හැබැයි නැවත ගොඩාක් ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙකුට කතා කරලා ගිහිල්ලා අත් දෙකෙන් ගිනි අඟුරු ටිකක් අරගෙන එන්නයි කියලා කිව්වාම එයා ගිහිල්ලා පොල් කට්ටක් වගේ එකක් අරගෙන ඒකට ගිනි අඟුරු ටිකක් අරගෙන එයා ඇවිල්ලා ඒ සෙන්බුදුරයාට දීලා කියනවා, ස්වාමිනි අතින් ගිනි අඟුරු ගෙනාවයි කියලා. අලුතෙන් ගෙනාපු එක්කෙනාට තෙන්ඩ කියන්න කියලා කිව්වාම එයා එනවා ඉස්සතින්. එයාගෙන් සෙන්බුදුවරයා අහනවා, කෝ අතින් ගිනි අඟුරු ටිකක් ගේන්න කිව්වා, කොයි ගිනි අඟුරු කියලා. එතකොට එයා කියනවා, ස්වාමිනි අතින් ගිනි අඟුරු ගත්තාම පිච්චෙනවා. අතින් ගිනි අඟුරු ගන්න විදියක් නැහැ. ඇයි මම රෝගාතුර වෙනවා, තුවාල වෙනවා, මං ආබාධ වෙනවා, මේක ප්‍රශ්නයක්. එතකොට තමයි සෙන්බුදුවරයා කියන්නේ, අතින් ගිනි අඟුරු ටිකක් ගේන්නයි කිව්වාම ගුරුවරයා කියන දෙයට එකඟ වෙලා කිසිම සැකයකින් තොරව ගිහිල්ලා ගිනි අඟුරු ගන්නව නම් ඒකට කියනවා අචල විශ්වාසය කියලා. අත පිච්චෙයි, මට කරදරයක් වෙයි, අසනීප වෙයි, මට කරදරයක් වෙයි කියලා ඉතලා කල්පනා කරලා ඒක පිටුපානවා නම්, වෙනස් කරනවා නම් එයා තුල අචල ශ්‍රද්ධාවක් නැහැ කියලා කියනවා. එහෙනම් මොකද්ද මේ අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ? කිසිම මොහොතක් තුල කිසිම හේතුවක් නිසා වෙනස් නොවන අචලයි කියලා කියන්නේ චල වෙන්නේ නැහැ කියන එක. සූත්‍රයේ කියවපු අපට සම්පූර්ණ කතන්දරය මතක තියාගෙන ඉන්න අපට එක දෙයක් අමතක වුණා. මොකද මේ අචල කියන වචනේ තියෙන අර්ථය සෙල වෙන්නේ නැහැ, නොසල වෙනවයි කියන එක. දැන් අපි හැමෝම දසසිල් ගන්නවා, උපාසක පින්වතුන් වශයෙන් අපි 400 500 එකතු වෙලා එක පාඩම දවන්ත සිල් සමාදන් වීමේ සිල්ක් ව්‍යාපාරයක් කරනවා. දැන් සීලය තුල නැද්ද බ්‍රහ්මචර්යාව රකින්වයි කියලා? තුන්වෙනි ශික්ෂාපදේ අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි නේද? දැන් දාන දෙන්න එන කට්ටියගේ ඒ කයදී අපි රාගයෙන් බලනවා නම් දැන් කෝ එයාගේ ශ්‍රද්ධාව බුද්ධ කෙරෙහි, ධම්ම කෙරෙහි, සංඝ කෙරෙහි, ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මට අචල ශ්‍රද්ධාවක් තියෙනවා නම් මම මේ රාගයෙන් බැලූ බල්මටම අරකින ශ්‍රද්ධාවට පළුද්දක් වෙනව නේද? මම මේ ධර්මයේ මේ දසශීලයේ කියන ධර්මයට මං අචල ශ්‍රද්ධාවෙන් ඉන්නව නම් ඒක බිඳින්න කිසිසේත්ම මං පෙළඹෙන්නේ නැහැ නේද? ආර්ය ශ්‍රාවකයන්ගේ ධර්මයේ පිළිබඳව ඒගොල්ලෝ පෙන්නපු මාවත පිළිබඳව මට අචල ශ්‍රද්ධාවක් තියෙනව නම් කවදාවත් රාගයෙන් බලලා මං ඒක කෙලස ගන්න නැහැ නේද? බුදුහාඳුරෝ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් රාගයෙන් බලන්නේ, හේතුව මම බුද්ධ ශ්‍රාවකයන්, මම උපාසක උපාසිකාවක්. එහෙනම් මම රාගයෙන් බලනකොට මගේ තියෙන ශ්‍රාවකත්වය පළුදු වෙනවා. මම මේ විදිහට රාගයෙන් තෘෂ්ණාවෙන් බලනකොට මම බුදුන් සරණ යනවයි කියන මගේ දායකත්වයට විශාල කැලලක් ඇති වෙනවා. ඒ කියන්නේ එයා ඒ කැලල තකන් නැත්තම් මම බුදුන් සරණ යනවයි කියන තමන්ගේ දායකත්වයේ පිළිබඳව කිසිම වගකීමක් නැත්තම් එයා තෘෂ්ණාවෙන් බලනවා නම්, රාගයෙන් බලනවා නම්, කෙලෙස් වලින් එයා ඒක දකිනවා නම්, ඒ කියන්නේ එයා අචල ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි, චලන වෙච්ච ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක්. එහෙනම් අපි යම්කිසි මොහතක යම්කිසි ගුණධර්මයක් වඩනවා නම් කිසිම මොහතක ලෝභ දේශ මෝහ වලින් තොරව අපි ඒක අරසා කරනවා නම් ඒ විදිහට ජීවත් වෙනවා නම් එදාට තමයි අපට කියන්න පුළුවන් අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවයි කියලා. අපි තාම රාගයෙන් පෙළෙනවා නම්, ලෝභයෙන් පෙළෙනවා නම්, ද්වේෂයෙන් පෙළෙනවා නම්, වෛරයෙන් පෙළෙනවා නම් කොයි අපේ අචල ශ්‍රද්ධාව? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමයි අපි සතර අපායෙන් නිදහසෙන්න ඕනේ කියන එක. හැබැයි උදේ ඉඳලා රැ වෙනකන් සතර අපායට නම් වැඩ කරන්නේ, සතර අපායට නම් අපි වැඩ කරන්නේ, ඒ හැම මොහොතක් ගානේ ඒ සද්දාව අපි තුල නෑ නේද? එතකොට තමයි මේ සෙන් බුදුවරයා පෙන්වලා දුන්නේ මෙන්න මේ සද්දාවෙන් ඉන්නවයි කියපු මිනිස්සයෙක් කියලා පොල් කට්ටෙන් අරන් ආවා. අර මිනිස්සයා ගන්න විදියක් නෑ, අත පුච්චෙනවයි කියලා ඒ ලිප ළඟ වාඩි වෙලා හිටියා. මේ දෙන්නම අචල සද්දාව නැති දෙන්නෙන්, දෙන්නම චලන වෙච්ච ශ්‍රද්ධාවෙන් ඉන්න දෙන්නෙන්. අබැයි ඒ කාලේ බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාවෙන් හිටපු මිනිස්සෙක් හිටියා. ඒ උපාසක මාත්‍යා උදේ ඉඳලා රෑ වෙනකම් බොනවා, බීලා පාර දිගේ කෑ ගගා යනවා. කිසිම මොහතක කිසිම මිනිසෙක යගෙන් බේරිලා නම් යන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් බැන්නට නිඳා කරාට, රට රාජ්‍ය වලට දොස් කියවට බුදුහාමුදුරුවෝ කෙරේ වචනයකින්වත් එයා අපාස කරන්නේ නැහැ, දොස් කියන්නේ නැහැ. ඔන්න ඕක තමයි ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර බීලා කෑ ගන්න මිනිසයා සෝතාපන්නයි කියලා. හැමෝටම ප්‍රශ්නයක් එනවා, අනේ මේ තරම් බීලා අසීයෙන් කෑ ගගා යන මිනිසයා මොන සෝතාපන්න ඵලයක්ද, බීබද්ද සෝතාපන්න වෙන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ ආනවා, පින්වත්නි මේ මිනිසයා උදේ ඉඳලා රෑ වෙනකම් බොන බව ඇත්ත, හැමෝටම බයින බව දොස් කියන බව ඇත්ත. හැබැයි මේ මිනිසයාගේ මුළු ජීවිත කාලය පුරාවටම භාග්‍යතුන් වහන්සේට විරුද්ධව යම්කිසි වචනයක් කියලා තියනවාද, දොසක් කියලා තියනවාද, භාග්‍යතුන් වහන්සේට යම්කිසි විවේචනයක් කරලා තියනවාදයි ඇහුවාම මිනිස්සු කල්පනා කරලා කල්පනා කරලා, මේ මාසේ පුරාවට නම් එම කළේ නැහැ, ගිය මාසෙට කළෙත් නැහැ, මේ අවුරුද්ද පුරාවටම කළෙත් නැහැ, ගිය අවුරුද්දෙත් කළේ නැහැ. අනේ පින්වත් භාග්‍යතුන් වහන්ස කවදාවත් ඔබ වහන්සේට විරුද්ධව වචනයක් කියලත් නැහැ. මේ මනුස්සයා අසීයෙන්වත් වචනයකින්වත් එහෙම දෙයක් කරලම නැහනේ. අන්න ඒක තමයි අචල ශ්‍රද්ධාව. ඒ මනුස්සයා සෝතාපන්නයි. අද අපට ප්‍රත්‍ය ලැබෙනවායි කියනකොට අපේ මානකම අපි විකුණන්නේ නැද්ද? කාන්තාව ලස්සනට හැඳගෙන කරගෙන, කොණ්ඩේ හොඳට ලස්සනට මෝස්තරයට හදාගෙන, ඇඟ පේන්න කය ඒ විදිහට සරසගෙන ආවම අපි මානකම අත්හැරලා යන්නේ නැද්ද? කොයි අපේ අචල ශ්‍රද්ධාව? බුද්ධ ධම්ම සංඝ සරණ යනවා, සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍චිකරණ තාය ඉමං කාසාවම් දෙත්වා කියලා කියපු ඒ ශ්‍රද්ධාව දැන් කොහෙද? බුදුන් සරණ යනවායි කියලා තමයි ගෙවල් දොරවල් අත්හැරියේ, භාර්යාව ස්වාමි පුරුෂ අත්හැරියේ, ඒ සියලුම දරුවෝ නාතියෝ අත්හැරියේ, සියලුම සැප සම්පත් අත්හැරියේ. දැන් එහෙම කියලා මානකමට අවිල්ල දරුවන්ගෙන් තාම පීච ලබනවා නම්, ඒ බිරින්දාවගෙන් ස්වාමි පුරුෂයාගෙන් තාම අපි ලාභ සත්කාර ලබනවා නම්, අපි තාම ඥාතියන්ගෙන් පීටෙන්නම් ලැබෙන්නේ, අපට අවශ්‍ය සිව්පසේ තාම අපි ඒ ගැට්ටියගෙන් ලබනවා නම්, කොයි ඒ අචල ශ්‍රද්ධාව? බුදුන් සරණ යමි කියලා කිව්වට ඥාතියෝ සරණ නේද යන්නේ? තාම අපි දේපල සරණ නේද යන්නේ? දායකයෝ සරණ නේද යන්නේ? මාන වෙනකොටම අපට තුන් සිවුරයි පාත්‍රයයි දීලා ඉවරයි, ඒ සිව්පසේ ලැබිලා ඉවරයි. එහෙනම් ඒ සිව්පසය අපට ලැබිලත් අපි තාම සෑයීමටපත් වෙන්නේ නැතුව තවත් දේවල් අපට අවශ්‍යයි කියලා, මානකමට මේ දේ ඕනේ අර දේ ඕනේ කියලා තවත් දේවල් එකතු කරනවා නම්, ඒ විදිහට මිනිසුන්ගෙන් ඒ දේවල් ලබනවා නම්, ඒක ලබන්නේ මාවත පිළිවෙත අපි සූදානම් කරනවා නම්, ඒ හැම මොහොතක් ගානේ අපි තුලේ ශ්‍රද්ධාව නැහැ කියන එක අපි ඔප්පු කරනවා. අපට වත්කම් වැඩි කරගන්න වත්කම් නිසා අපි මිනිසුන්ගේ ගුණකතන කරන්නේ නැද්ද? අපට යම්කිසි කෙනෙක් ආදායම් ලබා දෙනවා නම්, අපට අවශ්‍ය දේවල් කරන්න අපට ප්‍රතිපාදන ලබා දෙනවා නම්, ඒ හැම දාන පින්කමක් තුළදීම ඒ කට්ටිය ගුණකතන කරන්නේ නැද්ද? බුදුහාමුදුරන්ගේ ගුණ කියලා තියන්නේ විනාඩි 5යි. හැබැයි ඒ දානපතියාගේ ගුණ කියලා තියෙනවා පැය එකමාරක්. ඇයි ඒ මිනිසයා ලක්ෂ 10ක් දීලා තිනවා අපට චෛත්‍ය දන්න? එහෙනම් බුදු ගුණ විනාඩි 5යි. අර ගිහි මිනිසයාගේ කිසිම ගුණයක් නැති අර මිනිසයාගේ සල්ලි වලට ගුණ කියනවා පැය එකමාරක්. දැන් අපේ තුල තියෙන අචල ශ්‍රද්ධාව ගිහි කරේ නේද? ගිහියා කරේ අචල ශ්‍රද්ධාවක් තියෙනවා. තවත් ඒ මිනිසයා අපට පීඨ වෙයි, තවත් ආධාර දෙයි, තවත් ඒ මිනිසයාගෙන් ප්‍රයෝජන ලැබෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ කරේ අපට කිසිම ශ්‍රද්ධාවක් නැහැ. බුද්ධ ධම්ම සංඝ කරේ අපට ශ්‍රද්ධාවක් නැහැ. ඒ නිසා තමයි අපි ගිහියාගේ ගුණකතන කරන්නේ. එනා ලෝභයේ ඉදිරියේ බුද්ධ ධම්ම සංඝ දෙවනි වෙනවා නම් අපි තුල තියෙන්නේ චලණය වෙන ශ්‍රද්ධාවන්. ද්වේෂයේ ඉදිරියේ අපි චලනය වෙනවා නම් අපි කෙරේ ඒ අචල සද්ධාාවක් නැහැ බුද්ධ ධම්ම සංඝ කෙරේ. එහෙනම් අතුරා දකින්නකොට පලි ගන්නට ඕනේ, අතුරාට විඩාවක් ඇති කරන්නට ඕනේ, අතුරාට පාඩම උගන්වන්නට ඕනේ කියනකොට අපගේ දායකත්වයේ පිළිබඳව අපිට මතකේ අමතක වෙනවා නම් අපි භාග්‍යතුන් වහන්සේ සරණ යන උපාසක උපාසිකාවක් කියන එක අමතක වෙනවා නම්, අපි පැවිද්දෙක් කියන එක අමතක වෙනවා නම්, ඒ කට්ටිය රිදවනවා නම්, පලි ගන්නවා නම්, එකට එක කරනවා නම්, අරියාදු කරනවා නම්, ඒ කට්ටිය පිළිබඳ නිନ୍ଦා අපාස විවේචනය කරනවා නම්, ඒ හැම මොහොතක් ගානේ අපි ඔප්පු කරනවා ඒ කියන අචල ශ්‍රද්ධාව අපි තුල නැහැ කියන එක. එහෙනම් අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ රාග වෛර කියන කිසිම අකුසලයක් ඉදිරියේ සෙලවෙන්නේ නැතුව තියෙන ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව ඉදිරියේ කෙලෙසයක් කවදාවත් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ආ සතර අපායට ආනන්තරිය පාප කර්ම කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ අප වෙනවා ඒ කට්ටිය අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඒ ශණයක්වත් පුංචි අංශු මාත්‍රයකින් මත අචල ශ්‍රද්ධාව තියෙනවා නම් එයා ඒකින අකුසල කර්ම කරන්නේ නැහැ. ඒකින අකුසල කර්මයට එකඟ වෙන්නේ ඒ නිසා සතර අපායට යන්නේ බුදුහාමුදුරෝ පොරොන්දු වෙනවා. අද අපට ඇම්බලප් එකක් දුන්නාම ඒකේ රුපියල් 1000ක් දා තිබුණාම අපේ ශ්‍රද්ධාව සෙලවෙනවා. කාන්තාවක් ඇවිල්ලා hina වෙලා කතා කළාම සිවුර විසි කරලා කාන්තාව පිටිපස්සේ යන්න තරම් අපේ ශ්‍රද්ධාව සෙලවෙනවා. අපට ආධාර ප්‍රතිපාදන ලැබෙනකොට අපේ ශ්‍රද්ධාව සෙලවෙනවා. යම් කිසි කෙනෙක්ගෙන් උදව් උපකාර ලැබෙනවා නම් අපේ ශ්‍රද්ධාව සෙලවෙනවා. ඕන් අපි ළඟ තියෙන අචල ශ්‍රද්ධාව මේකට සතර අපාය නිදාසෙන්නේ නැහැ. සතර අපායට උරුමකම් කියනවා. සතර අපායේ ඉමිකාරත් ලැබෙනවා. මේක තමයි අද වර්තමානයේ අපි ළඟ තියෙන ඒ ශ්‍රද්ධාව. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කරේ ශ්‍රද්ධාව උපදවාගත්ත කෙනා අංශු මාත්‍රයකින් වතේ ශ්‍රද්ධාව උපදවත්ත කෙනා ඒකාන්ත වශයෙන්ම සතර අපායෙන් මිදෙනවා. හේතුව ඒ ශ්‍රද්ධාව නිසා සතර අපායට වැඩ කරන්නේ නැහැ එයා. සිල් ගන්නවා, සද්ධාව උපදවාගෙන ඉන්නවා, බුද්ධ ධම්ම සංඝේ සරණ යනවා. හැබැයි gedara ayila amma taatta ta gaanawa, amma taatta marla deepala tika ganda adanawa. ඒ කියන්නේ ආ බුද්ධ ධම්ම සංඝ සරණ යන කෙනෙක්ද නැහැ. එයා බුද්ධ ධම්ම සංඝ කියන්නේ මොකද්ද කියන එකවත් අඳුරන්නේ නැහැ. අඳුරනවා නම් ඒ දේ කරන්නේ නැහැ. හේතුඵල ධම දන්න කෙනා තමයි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සද්ධාව තියෙන කෙනා. කුසල් අකුසල් වලට අනුව මේ හැමදේම සිද්ධ වෙනවා. හැමදේම කර්මඵලයට අනුව සිද්ධ වෙන්නේ කියන එක දැනගෙන ජීවත් වෙන කෙනා තමයි බුද්ධ ධම්ම සංඝ කරේ අචල ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා. මේ ලෝකේ මොනවා කෙරුවත් වැඩක් නැහැ. හැමදේම අනිත්‍ය වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. මේ ධර්මයේ දැනගෙන ජීවත් වෙන කෙනා තමයි අචල ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා. හැම දේ තුළම තියෙන්නේ දුකං, හැම දේ තුළම තියෙන්නේ පැවත්මක්. ඒක නිදාසෙන්නට ඕනේ කියලා ඒක දැනගෙන නිදාසට කටයුතු කරන දුකෙන් එතර වෙන්නට මාර්ගය වඩන කෙනා තමයි බුද්ධ ධම්ම සංඝ කරේ අචල ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා. ඒක තේරුම් ගත්තේ නැති හැමෝම චලනය වෙන ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන කට්ටිය ඕනම වෙලාවක සතර අපායට වැටෙන්න පුළුවන්. එහෙනම් මේ කියන ධර්මතාවයට අනුව බුද්ධ ධම්ම සංඝ කරේ අචල ශ්‍රද්ධාව, එහෙම නැත්නම් අංශු මාත්‍රයකින් ශ්‍රද්ධාවක් තිබුණොත් එයා සතර පායෙන් නිදහස් වෙනවා. එහෙනම් අදත් අපට කෝටියක් දෙක කවුරු හරි පූජා කරව සිවුරු හැරලා යන මානසිකත්වයෙන් නෙමෙයිද ඉන්නේ. අපට ආධාර දෙනවා නම්, අපට ප්‍රතිපාද ලබා දෙනවා නම්, බුදුහාමරංගේ ಗುಣවලට වඩා ඒ ගීයන්ගේ ಗುಣ කියන්න අපි පෙළඹෙනවායි කියන කෝ අපේ ශ්‍රද්ධාව. නිවීම කෙරේ තමයි මේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. පැවැත්ම කෙරේ තියෙනවා නම් ඒ අය අචල ශ්‍රද්ධාව කියලා බොරුවක් නඩත්තු කරනවා. ඇත්තටම ඒ අය කෙරේ කිසිම අංශු මාත්‍රයක ශ්‍රද්ධාවක් නැහැ. ඒ අය තාම මිත්‍යා ශ්‍රද්ධාව වඩන කට්ටිය. එහෙනම් අපේ ජීවිතවල අපි මේ සෑම ධර්මයක්ම ස්පර්ශය කරනකොට අපේ ඇස්වලට පේන හැම දෙයක් තුළින්ම අපේ අචල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මොකද්ද? මම හැලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව මේ හැම දෙයක්ම දකිනවා. ඒක තමයි මම භාග්‍යතුන් වහන්සේට දීපු පොරොන්දුව. මේ ලබාවු මිනිසත් භවයේ මම ඔබ වහන්සේගේ සරණ යනවා, ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යනවා, ආර්ය සංඝයා සරණ යනවා. ඒ සරණ යන්න මම මේ හැමදේම අත්හැරලා පිරිනිවන් පානවා. පිරිනිවන් පාන්න මම මේ දකින හැම දෙය තුළින්ම ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. අන්න ඒකේ අංශු මාත්‍රේ ශ්‍රද්ධාව එයා තුළ තියෙනවා. ඒ අවබෝධයේ සම්මා දිට්ඨියක් එයා සතර අපායෙන් නිදහස් වෙනවා. මොනම කාරණාව මට ඇවුනත් ඒක දුකක් වෙන්න පුළුවන් සැපක් වෙන්න පුළුවන් ගෞරවයක් ලැබෙන්න පුළුවන් අගෞරවයක් ලැබෙන්න පුළුවන් නිନ୍ଦාවක් වෙන්න පුළුවන් ප්‍රශංසාවක් වෙන්න පුළුවන් කිසිම දෙයකට මං කම්පා වෙන්නේ නැහැ ඒ හැම දෙය තුළම අටලෝදාම දැනෙන්නේ අටලෝදාම පවතින්නේ ඒ අටලෝදාමට කම්පා නොවී සිටිනවයි කියන ඒ සද්ධාව තිනවනම් බුද්ධ ධම්ම සංඝ කරේ ඒ අල්ප මාත්‍රයක අංශු මාත්‍රයක සද්ධාව තින ආර්ය කෙනෙක් කියලා අපට කියන්න පුළුවන් ඒ අටලෝදාම දැනගෙන කම්පා නොවි බුද්ධ ධම්ම සංඝ කරේ ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් ඒ කාන්ත වශයෙන්ම එයා සතර අපාය නිදාසුණා එයා ආර්ය ශ්‍රාවකෙක් අපිතේ ගැන සාක්ෂි දරනවා බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙනවා එයා සතර අපාය නිදාසුණා කියලා අබැයි නින්දාවට කම්පා වෙනවනම් ප්‍රශංසාවට ගෞරවයට කම්පා වෙනවනම් ඒ ලාභ හලාභ කෙරේ යා කම්පා වෙනවනම් එයා තුල ඒ අචල සද්ධාාවක් නැහැ අංශු මාත්‍රයකවත් සද්ධාාවක් නැහැ හේතුව අටලෝ ධාම තුල බුද්ධ ධම්ම සංඝ පවතින්නේ ඒ තුල පැවතින්නේ භවගාමිත්වයක් එහෙම නැත්නම් ඒක තුල පවතින්නේ අනාර්ය ක්‍රමවේදයන් ආර්ය ක්‍රමවේදය කියන්නේ අටලෝ ධාමට කම්පා නොවන සිත ඒ සිතට තමයි කියන්නේ අපි බුද්ධ ධම්ම සංඝය කෙරෙහි විශ්වාස කරගෙන ආර්ය මාර්ගයේ වඩන ආර්ය සම්මාවේ ඉන්න සෝතාපන්න කෙනෙක් කියලා. එහෙනම් අපි මේ හැම මොහොතෙම කම්පා වෙනවා නම් ඒ හැම දේ තුළින්ම පැවැත්මක් නිර්මාණය වෙනවා නම් ඇලීමක් ගැටීමක් තියෙනවා නම් අපි තුල බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අංශු මාත්‍රයකවත් අපට ශ්‍රද්ධාවක් නැහැ කියන එක පිළිගන්න ඒ කියන ධර්මතාවයේ ඇලීම ගැටීම ඒක ඔප්පු කරනවා ඒකට සාක්ෂි අපි තුළම තියෙනවා අපි ජීවත් වෙන හැම මොහොතක් ගන්න අපේ චර්යාව මාන්නයට උඩඟුවට අහංකාරයට ඒ නඹුරු නම් කෝ බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ තන නෑනේ නියතමානි වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ උජුපටිපන්න වෙන්න ඕනේ හැමදේම යථාර්ථපාත් වෙන්න ඕනේ කීකරු වෙන්න ඕනේ හැමදේ තුළම සෑයීමටපත් වෙන්න ඕනේ අපේ චරිතය තුළ මේම ගතිගුණ නැත්තම් මේ කියන ගුණධර්ම අපේ ජීවිතය තුළ නැත්තම් කෝ ධර්මයට එකඟ නෑනේ ඒ කියන ධර්මය අපි තුළ පවතින්නේ නෑනේ එනා ධර්මයේ කෙරේ අංශු මාත්‍රයකවත් ශ්‍රද්ධාව නැ නේද මේක දේශනා කරපු ධර්මතාවයට අනුව මේ දේශනා කරපු තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් අංශු මාත්‍රයක් තියෙනවා නම් අපි උඩඟු වෙන්නේ ආහංකාර වෙන්නේ අපි කිසිම මොතක ඊතුවාකාරකමින් ජීවත් වෙන්නේ නැහැ එනා මාන්නෙන් ඊතුවාකාරකමින් උඩඟුකමින් ආහංකාරකමින් කටයුතු කරන හැම මොතක් ගානේ මේ විදිහට ඉන්න එපා කියපු බුදුහාමුදුරන්ට එකඟ නැහැ නේද අපි උන්වහන්සේ පිළිගත්තේ නැහැ නේද උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙන්නේ අපි එකඟ උනේ නැ නේද කෝ බුදුහාඳුර කෙරේ ශ්‍රද්ධාවක් නැ උන්වහන්සේ දේශනා කරපු ධර්මයට ශ්‍රද්ධාවක් නැ ඒ ධර්මයට අනුව ජීවත් වෙච්ච කිසිම සංඝයා කෙරේ ශ්‍රද්ධාවක් නැ ඒ නිසා තමයි අපි මාන්නෙන් ජීවත් වෙන්නේ උඩඟුකමින් ජීවත් වෙන්නේ ආහංකාරකමින් ඊතුවාකාරකමින් කටයුතු කරන්නේ හැම මොහොතක් ගානේ ඇසිරෙන්නේ එහෙනම් අපි තුල අංශු මාත්‍රයකවත් ඒ කියන බුද්ධ ධම්ම සංඝ කෙරේ ඒ ශ්‍රද්ධාව නැ කියන එක අපිම අපි තුල ඔප්පු කරගෙන ඉවරයි. එහෙනම් අචල සද්ධාව කියලා කියන්නේ මොකද්ද? අංශු මාත්‍රයක සද්ධාව කියලා කියන්නේ මොකද්ද? කිසිම මොහතක පැවැත්මට වැඩ නොකරන බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තියෙන සද්ධාව අලෝභ අධ්‍යේ සමෝහ තුල පැවතිලා කිසිම මොහතක ලෝභ දේශ මොහ සරණේ නොයන සද්ධාවට තමයි ඒකේන අංශු මාත්‍රයක සද්ධාව අචල සද්ධාව කියලා කියන්නේ. ඒක කිසිම ප්‍රත්‍යයකට සැලවෙන්නේ නැහැ. කිසිම කාන්තාවකට සැලවෙන්නේ නැහැ. කිසිම ඉඩමකට සැලවෙන්නේ නැහැ. කිසිම මුදලකට සැලවෙන්නේ කිසිම ගෞරවයකට සැලවෙන්නේ කිසිම ලාභයකට සැලවෙන්නේ කිසිම ඊතුවාකාරකමට කිසිම කැමැත්තකට සැලවෙන්නේ එහෙම ශ්‍රද්ධාවක් අපි තුල තියෙනවා නම් බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ඒකින අංශු මාත්‍රයක ශ්‍රද්ධාව අපි තුල තියෙනවා අපිට සතර පාය නිදාසෙන්න උවමනාවක් නැහැ ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් මේ මොහොත වෙනකොටත් අපි නිදාසලා ඉවරයි අපි සම්මාවටපත් වෙලා ඉවරයි එහෙනම් මේ වෙනකොටත් අපට විශාල දේපතක් දේපලක් ලැබෙනවා නම් අපි බුද්ධ ධම්ම සංඝ අතරලා නැවත භවයට යනවා නම් නැවත ලෝභයේ සරණ යනවා නම් නැවත රාගයේ සරණ යනවා නම් පින්ඩ පාතේ යනකොට කාන්තාවක් දකිනකොට සාදුකාර දිලා වඳිනකොට ඒ කාන්තාව පාත් වෙනකොට දිගහැරෙනකොට එයාගේ පුංචි පුංචි අවයවයන් දැකලා ඒක තුලින් රාගයේ තෘෂ්ණාව ඇති කරගන්නවා නම් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා මේ සංසාර දුක නිවා ගන්න පැවිදිකම ඉල්ලපු එකේ ශ්‍රද්ධාව තියෙනවද දැන් මේ කරන්නේ තෘෂ්ණාවි සරණ යන්නේක රාගය ගුරුවරයාගේ සරණ යන්නේක, ලෝභයේ සරණ යන්නේක, කාන්තාවගේ සරණ යන්නේක, ඒ හැම මොහොතක් ගානේ බුදුන් සරණ යන්නේක අපි අත්හැරියා, ධම්ම සරණ යන්නේක අත්හැරියා, සංඝ සරණ යන්නේක අත්හැරියා, කෝ තිසරණේ සරණ යන ඒකින ශ්‍රද්ධාව අපි ළඟ නැහැ නේද? එහෙනම් අපි තුල කවදාවත් ඒ අංශු මාත්‍රයක තියෙන ඒ ශ්‍රද්ධාව නැහැ. ඒකින අචල ශ්‍රද්ධාව අපි තුල නැහැ. ඒක අර දකින තෘෂ්ණාවෙන්, අර දකින ඒ රාගෙන් අපි ඔප්පු කරලා ඉවරයි. සමහර දේවල් අපිට දෙනකොට අපි කියනවා ජාත රූප අල්ලන්නේ නැහැ. ඒ නිසා මිලමුදල් පරිභෝජනය කරන්නේ නැහැ. හැබැයි රුපියල් 2000 3000ක් දෙනකොට අපි කියනවා ජාත රූප අල්ලන්නේ නැහැ කියලා. හැබැයි ලක්ෂයක් වටිනා දුරකථනයක් දුන්නාම ඒක අද්දකින් අරගෙන යාගේ ಗುಣකතන කරන්න අපේ සිත දැන් පෙළඹෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ලෝකයේ සියලුම දේවල් වටිනාකමින් තියෙන දේවල් අපි කැමැති තාම ලෝභයට අවු වෙනවා. මුදල් කියන ලෝභයට අවුන්නේ නැහැ. නමුත් මේ මුදල් ආයෝජනය කරන බඩු මුට්ටු වලට දැන් අපි අවු වෙනවා. එහෙනම් ඒ බඩු මුට්ටු වලින් අපි නැවත භවයක් නෙමෙයි දදන්නේ, නැවත පැවත්මක් නෙමෙයි දදන්නේ. ඒ තුලින් බුද්ධ ධම්ම සංඝ කරේ ඒකින ශ්‍රද්ධාව අපි තුල නැහැ කියන එක අපි ඔප්පු කරලා ඉවරයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ චර්යාවල අපි බුදුන් සරණ ගියේ නැහැ, ධම්ම සරණ ගියේ නැහැ, සංඝ සරණ ගියේ නැහැ. අපි තුල බුද්ධ ධම්ම සංඝ කෙරේ කිසිම ශ්‍රද්ධාවක් නැහැ කියන එක හැම මොහොතක් ගානේ ජීවත් වෙලා අපි ඔප්පු කරනවා. හැම මොහොතක් ගානේ අපේ ශ්‍රද්ධාව පිරියමින් පවතිනවා. මෙන්න මේ කාරණාව දැනගන්නට ඕනේ. මේ දුර්වලකම අඩුපාඩුව අදා ගන්නට ඕනේ. නිසල ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? කිසිම මොහතක සෙලවෙන්නේ නැති අචල ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි අපි තුල අල්ප මාත්‍රයක අංශු මාත්‍රයකවත් ශ්‍රද්ධාවක් තියෙනවායි කියලා අපි ඔප්පු කරන්නේ කොහමද? කිසිම මොහතක ලෝභ දේශ මෝහ වලට අසු නොවි ඉන්න මානසිකත්වයේ තමයි ඒ ශ්‍රද්ධාවට එකම සාක්ෂිය. කිසිම මොහතක රාගයට, වෛරයට, තෘෂ්ණාවට අවුෙන්නේ නැතුව ඉන්න ඒ මානසිකත්වයේ තමයි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තියෙන ඒ ශ්‍රද්ධාවට තියෙන සාක්ෂිය. එහෙනම් අද අපේ ජීවිත ගත්තාම රාත්‍රියේ නිදාගෙන රාගික දේවල් කල්පනා කරනවා, තෘෂ්ණාව රාගය ඇති වුණාම අපි කොමරි ඒක සංසිඳවා ගන්නවා. ඒ තෘෂ්ණාව අපි කොමරි පිනව ගන්නවා. ඒක තුලින් අපි යම්කිසි වින්දනයක් ලබනවා. ඒ හැම මොහොතක් ගානේ දුකෙන් එතර වෙනවා, බුදුහාඳුරෝ සරණ යනවා, දුකෙන් එතර යනවා, ධර්මයේ සරණ යනවා, දුකෙන් එතර වෙනවා, සංඝයා සරණ යනවායි කියලා ඉල්ලාගත් මානකමට අනුවද අපි ජීවත් වෙන්නේ. එහෙනම් රාගයේ පිනවන කොට, තෘෂ්ණාව පිනවනකොට අපි බුදුන් සරණ යන්නේ, ධම්ම සරණ යන්නේ, සංඝ සරණ යන්නේ, තිසරණ සරණ යන්නේ, තිසරණේ කෙරෙහි ශ්‍රද්ධාවක් අපට නැහැ කියන එක අපි ඔප්පු කරලා ඉවරයි. ඒ ශ්‍රද්ධාව අපට තියෙනවා නම් අපි කිසිම මොහතක රාගය පිනවන්නේ, තෘෂ්ණාව සංසිඳවන්නේ, කිසිම මොහතක කිසිම දෙයකින් අපි අපගේ තෘෂ්ණාව පිනව ගන්න කිසිම ක්‍රියාවක් කරන්නේ. හේතුව තුනුරුවන් කෙරෙහි අපට අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ අංශු මාත්‍රයක ශ්‍රද්ධාවක් තියෙන නිසා අපි කවදාවත් ඒ වගේ දෙයක් පෙළඹෙන්නේ නැහැ. ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් වුණොත් ඒකත් කරනවා. හැබැයි ඒකේන සීලය අපි කඩන්නේ නැහැ. ඒකේන දුස්සීලය අපි කවදාවත් පිනවන්නේ නැහැ. අද අපේ ජීවිතවල අපි මොනතරම් රාගය පිනවනවද, මොනතරම් ලෝභය පිනවනවද, මොනතරම් තෘෂ්ණාව පිනවනවද, මොනතරම් අපි මේ වෛරය සංසිඳව ගන්න බැරුව අපි රවලා බලලා එකට එක කරලා ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරලා නිඳා අපහාස කරලා විවේචන දොස්පවරලා අපි රාගයේ පිනව ගන්නවද? මේ සෑම මොහොතක් ගානේ අපි ඔප්පු කරනවා අපි තුනුරුවන් සරණ යන්නේ, තිසරණ සරණ යන්නේ, උන්වහන්සේලා කෙරෙහි අපි තුල ශ්‍රද්ධාවක් පවතින්නේ නැහැ කියලා. ශ්‍රද්ධාවක් හරියට පවතිනවා නම් සසර දුක නිවා ගන්න, තිසරණේ සරණ යන්න මට මානකම දෙන්නයි කියලා ඉල්ලුවා නම් එයා තිසරණ සරණ යන්න එපාය. එයා මොකටද බඩුමුට්ටු සරණ යන්නේ, විහාරාධිපතිකම් සරණ යන්නේ, එයා මොකටද දේපළ සරණ යන්නේ, එයා මොකටද මුදල් ඒ වත්කම් සරණ යන්නේ, එයා මොකටද යාන වාහන සරණ යන්නේ? ඒ කියන්නේ එයා තුල තාම තිසරණේවත් සරණ යන්නේ නැහැ. තිසරණේ කෙරේ අබමල් රේණුවකවත් එයා තුල ශ්‍රද්ධාවක් නැහැ. එහෙම තියෙනවා නම් හරියත් බෝධියට පමනයි කියලා ඉල්ලාගත්ත මානකමේ හරියත් බෝධියට පමනක් එයා වැඩ කරනවා. එයා දේපළ වලට වැඩ කරන්නේ නැහැ. තාන්න මාන්න නිලතල බලතල වලට වැඩ කරන්නේ නැහැ. විහාරාධිපතිකම් කියන වත්කම් වලට වැඩ කරන්නේ නැහැ. කාන්තාවන් වෙනුවෙන් ඒ දායකයන් දෙවියන් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. කිසිම මොහතක පැවැත්මට වැඩ කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ එයා නිවීම පිණිස මානකම ඉල්ලුවා. මේ සංසාරයෙන් දුකෙන් එතර වීම පිණිස මානකම ඉල්ලුවා. ඒක යාට අමතක වුණා. තිසරණේ සරණ යන්න ඉල්ලපු මානකම අද වත්කම් සරණ යන්න පාවිච්චි කරනවා. ඒ හැම දේපලක් සරණ යන්න පාවිච්චි කරනවා. බලතල නිලතල ප්‍රසිද්ධිය සඳහා පාවිච්චි කරනවා. එහෙනම් එයා මේ පාවිච්චි කරන මානකම ප්‍රසිද්ධිය නම් ඒ කියන තිසරණේ සරණ කෙරේ සද්දාව නැහැ කිනක නේද? නිලතල බලතල වත්කම් සඳහා මේ මානකම පාවිච්චි කරනවා නම් සබ්බ දුක නිසරණය ගැනවෙන් පාවිච්චි කරනවා කියලා ඒ කියපු ඒ සද්දාව නැහැ නේද? එහෙනම් අපි හැමෝම සද්දාව නැහැ කිනක ඔප්පු කරලා ඉවරයි. අපි තුල ඒ කියන සෝතාපන්න ඵලය නැහැ කිනක ඔප්පු කරලා ඉවරයි. අපි සතර අපායෙන් නිදහස් වෙලා නැහැ කිනක ඔප්පු කරලා ඉවරයි. එහෙනම් සතර අපායෙන් නිදහස් වෙන්නට මේ මානකම දෙන්නයි කියලා අපි ඉල්ලුවා නම් අපි තුල ඒ මානකම තියෙන්න ඕනේ සතර අපායෙන් නිදහස් වෙන්න මිසක් පැවැත්මට නෙමෙයි වත්කමට නෙමෙයි ප්‍රසිද්ධියට නෙමෙයි. මෙන්න මේ කියන ධර්මතාවය අපි තුල පවතිනවා නම් විතරයි ඒ කාන්ත වශයෙන්ම භාග්‍යතුන් වහන්සේ දීපු පොරොන්දුව අපි තුල ඉෂ්ට වෙන්නේ. මොකද්ද? සතර අපාය නිදාස වෙනවා කියන පොරොන්දුව. මමත් මේ දේශකයන් වහන්සේ වශයෙන් මමත් පොරොන්දු වෙනවා ඒ කාන්ත වශයෙන්ම යම්කිසි කෙනෙක් පැවිද්ද නිවීම පිණිස පවණක් පාවිච්චි කරනවා නම් සබ්බ දුක නිස්සාරණ නිබ්බාන සත්‍ය කරන තායි මං කියපෝ ඒ පොරොන්දුවට අනුව සංසාර දුකෙන් නිදාස වීමට පමණක් පාවිච්චි කරනවා නම් උපාසක උපාසිකාවන් නිවීම පිණිස පමණක් මේකින ධර්මය පාවිච්චි කරනවා නම් මේකින තිසරණය පාවිච්චි කරනවා නම් ඒකින හැමෝම සතර අපාය නිදාස වෙනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා සම්මා දිට්ඨියට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මම ආර්ය ශ්‍රාවකය කියලා පෙන්වන්න නැති ගුණයක් පෙන්වන්න මේ තිසරණ සරණ පාවිච්චි කරනවා නම් මේ තිසරණ සරණ පාවිච්චිට අරගෙන මානකම පාවිච්චිට අරගෙන වත්කම් දේපල එකතු කරනවා නම් මේ මානකම උපයෝගී කරගෙන ප්‍රසිද්ධිය ලබනවා නම් මේ මානකම උපයෝගී කරගෙන රටවල් ගානේ ඇවිදිනවා නම් ඒකෙන් අදිසුභෝගී ජීවිතයක් ගත කරනවා නම් ඒ හැම මොහොතක් ගානේ එයා මේ මානකම කෙලසනවා මේ මානකමයට අපහාස කරනවා ඒ තුලින් තිසරණය එයා නින්දාවට පත් කරනවා. එයා සතර අපාය නිදාසෙච්ච කෙනෙක් නෙමෙයි සතර අපායට උරුමකාරකම් කියන සතර අපායේ ඉමිකාරත්වය ගත්ත කෙනෙක්. එහෙනම් උපාසක උපාසිකාවන් ඒ සිල් ගන්නේ තමන්ට උපාසක කියන ඒ ගෞරවය පිණිස නම් තමන් තිසරණ සරණ යනවායි කියලා සිල් රෙද්ද ඇඳගෙන තමන් උරපලාව දාගෙන බොහොම ධාර්මිකව බොහොම ලාමක වචන කතා කරගෙන සාන්ත දාන්තව ජීවත් වෙලා අනිත් අයට සාපේක්ෂව අපි ගුණයාපත් කියලා ලෝකෙට එකක් පෙන්නනවා නම් ඒක තුලින් ගෞරව ප්‍රසංසා නම්බුනාම කීර්ති ලැබනවා නම් ඒ තුලින් සිව්පසේ ලැබනවා නම් ඒ හැම දේ තුලින්ම තිසරණේ විකුණගෙන නෙමෙයිද මේ ජීවත් වෙන්නේ. බුදුහාඳුරෝ විකුණගෙන ගෞරවය ලැබනවා. බුදුහාඳුරෝ පරදුවට තියලා ඒ තුලින් සත්කාර ලැබනවා. ධර්මයේ විකුණලා ජීවත් වෙනවා. සංඝ සරණ යනවායි කියලා ඒ සංඝයා විකුණගෙන ගෞරව ප්‍රසංසා නම්බුනාම කීර්තිය තුලින් සිව්පසේ ලැබලා ජීවත් වෙනවා. ඇත්තටම අපි තිසරණ සරණ යන්න ඕනේ පිරිණිවීම පිණිස උපාසක උපාසිකාවන් වශයෙන් අපි මේ සංසාරයේ ගමන් කරන්නට ඕනේ නිවීම පිණිස. එහෙනම් අපි දසසිල් අරගෙන උපාසක උපාසිකාවන් වශයෙන් තිසරණ සරණ යන්නේ ගෞරව ලබන්න නෙමෙයි, නම්බුනාම කීර්ති ලබන්න නෙමෙයි, සිව්පසෙන් අපේ කය පෝෂණය කරන්න නෙමෙයි, නඩත්තුව පිණිස නෙමෙයි. අපි උපාසක උපාසිකාවන් වශයෙන් තිසරණ සරණ යන්නේ ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්න, රාහත් වෙලා සසරෙන් විමුක්තියටපත් වෙන්න. මෙන්න මේ කියන ධර්මතාවයට යම්කිසි උපාසක උපාසිකාවක් තිසරණ සරණ යනවා නම් ඒකාන්ත වශයෙන්ම සතර අපායෙන් නිදහස් වෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි ආර්ය ජාතියේ ගමන් කරන සියලුම දෙනා පොරොන්දු වෙනවා, මමත් පොරොන්දු වෙනවා ඒ පින්වතුන් ඒකාන්ත වශයෙන්ම සතර අපායෙන් නිදහස් වුණා. එහෙනම් සසුන්ගත වෙච්ච බික්කු බික්කුණී කියන අපි හැමෝම මේ සසනේ තාපසවරු වෙලා, අපි හැමෝම භික්ෂුන් වහන්සේලා වෙලා, ශ්‍රමණිය වෙලා, තපස්වරු වෙලා, භික්ෂුණී වෙලා අපි හැමෝම මේ ශාසනය වැඩහිඳගෙන නිවීම පිණිස පමණක් මේ තිසරණ සරණ පාවිච්චි කරනවා නම් මේ තිසරණ සරණ මානකම වත්කම් වෙනුවෙන් පාවිච්චි නොකරනවා නම් අපේ ප්‍රසිද්ධිය වෙනුවෙන් පාවිච්චි නොකරනවා නම් අපගේ කීර්ති නම්බු නාම වෙනුවෙන් අපේ සුඛෝභෝගී ජීවිතයෙන් පාවිච්චි නොකරනවා නම් අපි සියලුම දෙනා සතර පායෙන් නිදාසලා ඉවරයි. ඒකාන්ත වශයෙන් අපි හැමෝම ඔක්කොම සම්මාදිට්ඨියට පත් වෙලා ඉවරයි. එහෙනම් මේ මානකම අපි ආයුධයක් කරගෙන අපි සිව්පසේ ලබනවා නම් වත්කම් ලබනවා නම් ඒක තුලින් ගෞරව ප්‍රශංසා ලබනවා නම් වන්දනාමාන ලබනවා නම් ඒ තුලින් සුඛෝපභෝගී ජීවිතයකට ඉමිකම් කරනවා නම් ඒ කියන්නේ මේ මානකම මේ තිසරණය මේම නැත්තම් මේ තිසරණ සරණ යනවායි කියලා කියන ඒ ශ්‍රද්ධාව අපි පාවිච්චි කරලා තියෙන්නේ පැවත්මට නැවත සංසාරේ ඉපදීමට. එහෙනම් අපි සතරපාය නිදාස් වෙලා නැහැ. නැවත සතරපාය ඉපදෙන්න අපි උරුමකම් කියනවා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගනිමු. නිවැරදි තිසරණ සරණ කියන්නේ මොකද්ද කියනක තේරුම් ගනිමු. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි, මහා සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියනක දැන් අද අපි තේරුම් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම මේ ලබාවු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න වැඩ කිරීම. එහෙනම් ඒම රාත් බෝධියට වැඩ කරනවා නම් මේ ලබාවු මිනිසත් භවයේ පිරිනිවීම පිණිස වැඩ කරනවා නම් ඒගොල්ලෝ තිසරණ සරණේ සද්ධාව තියෙන කට්ටිය, තිසරණ සරණ කෙරේ ඒගොල්ලෝ ගමන් කරන කට්ටිය. එහෙනම් අපිට තිසරණේ කෙරේ සද්ධාව තියෙනවා නම් අපි අපගේ රාත් බෝධියට පමණක් වැඩ කරන්නට ඕනේ. පැවත්මට වැඩ කරන සියලුම දෙනා තිසරණ කෙරේ සද්ධාව නැති කට්ටිය, ඒගොල්ලෝ පැවත්ම කෙරේ සද්ධාව ඇති කට්ටිය. එහෙනම් අපි පැවත්මට වැඩ කරනවා නම්, වත්කම් වලට වැඩ කරනවා නම්, ප්‍රසිද්ධියට වැඩ කරනවා නම්, ලාභ සත්කාර වලට වැඩ කරනවා නම්, අපි තිසරණ කෙරේ ශ්‍රද්ධාව නැති, පැවැත්ම කෙරේ ශ්‍රද්ධාව තියෙන කට්ටිය බවට අපිම අපි සාක්ෂි දරනවා. එහෙනම් නිවැරදි තිසරණය කෙරේ ශ්‍රද්ධාව කියන්නේ අපි නොපැවත්මට වැඩ කරනවා, එහෙම නැත්නම් මේ භවයේ අපේ රාහත් බෝධියට වැඩ කරනවා. මෙන්න මේ මානසිකත්වය තුළින් අපි දැන් අපි නිවැරදි ශ්‍රද්ධාව ඇති කරගනිමු. අල්සු මාත්‍රයක ශ්‍රද්ධාව තියෙනවා නම් අපි සතර අපායෙන් නිදහස් වෙලා, එහෙනම් අචල ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි සතර අපායෙන් නිදහස් වෙලා. එහෙනම් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපගේ සෝතාපන්න ඵලය. ශ්‍රද්ධාව කියලා කියන්නේ සතර අපායෙන් අපට ලැබෙන විමුක්තිය. එහෙනම් අපි හැමෝම මේ මොහොතේඳලා මේ කමඨාන වඩමු. ඇසකන දිව නාසය සමසිතෙන් මේකින් අචල ශ්‍රද්ධාව තියෙනවද? නිවීම පිණිස පමණක් මම ඇසකන දිව නාසය සමසිතෙන් මේකේන සංඥා සංස්කාර ධර්මයන් ගනුදෙනු කරනවද? නාම රූපත් එක්ක ජීවත් වෙන මම නිවීම පිණිස ජීවත් වෙනවද? පැවැත්ම පිණිස ජීවත් වෙනවද? නිවීම පිණිස ජීවත් වෙනවා නම් බුද්ධ ධම්ම සංඝය කියන තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. පැවැත්ම පිණිස ජීවත් වෙනවනම් කටයුතු කරනවනම් බුද්ධ ධම්ම සංඝය කෙරෙහි ශ්‍රද්ධාව නැතුව ජීවත් වෙනවා. හේතුව දුකට කැමැති, පැවැත්මට කැමැති, ඉපදීමට කැමැති නම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ කියන එකට තවත් සාක්ෂියක් අලුතෙන් ඕනේද? එහෙනම් අපේ ජීවිතවල තියෙන මෙවැනි අඩුපාඩුකම් දුර්වලකම් සියලුම දේව නිවැරදි කරගනිමු. දැන් ඉඳලා නිවැරදි තිසරණ සරණ යමු. නිවැරදි ශ්‍රද්ධාව උපදවා ගනිමු. මේ මොහොතේ ඉඳලා අබමල් රේණුවක ශ්‍රද්ධාව තියෙනවා නම් සතර අපායෙන් නිදහස්. ඒ ශ්‍රද්ධාව නැති නිසා නැවත නැවත සතර අපායට යන්න මම සූදානම් වෙලා, මම උරුමකාරයෙක් වෙලා. එහෙනම් මේ කියන නිවැරදි ශ්‍රද්ධාව අපගේ ජීවිතවල උපදවාගෙන, ඒ කියන නිවැරදි ශ්‍රද්ධාව උපදවාගෙන සතර අපායෙන් නිදහසෙමු. ඒ කියන සම්මා දිට්ඨියටපත් වෙමු. එහෙනම් මේ කියන කමඨාන, මේ කියන ධර්ම දේශනාව තථාගතයන් වහන්සේ කෙරෙහි, ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි, ඒ ධර්මයේ සරණ ගෙයලා ආර්ය මාර්ගයේ පිරිනිවිච්චේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන උන්වහන්සේලා ගමන ගියේ පිරිනිවීම පිණිස. එහෙනම් මමත් පිරිනිවීම පිණිස ගමන් කරොත්, පිරිනිවීම පිණිස වැඩ කෙරුවොත් විතරයි ඒ ශ්‍රද්ධාව මා තුළ තියෙනවා, ඒ ශ්‍රද්ධාවේ ගමන් කරනවා කියන කොප්පු වෙන්නේ. උන්වහන්සේලා පිරිනිවීමට වැඩ කළා, මම ප්‍රවත්මට වැඩ කළා, එතන තියෙන ශ්‍රද්ධාවක් නෙමෙයි බොරුවක්, වංචාවක්, ප්‍රෝඩා. එහෙනම් හදේ ඉඳලා නිවැරදි ශ්‍රද්ධාවේ ගමන් කරලා, ඒකේන අචල ශ්‍රද්ධාවේ නිවැරදි ශ්‍රද්ධාවේ ජීවත් වෙලා, ඒකේන සතර පායේ නිදාස් වෙලා, මේ ලබාප මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්නට මේකේන අචල ශ්‍රද්ධාව, නිවැරදි ශ්‍රද්ධාව, අංශු මාත්‍රයක ශ්‍රද්ධාව කුමක්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන රාත් වෙලා පිරිනිවන් පාන්නට මේකේන ධර්මයේ කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.